ඊයේ දිනේ දිවයින පුරා විදුලිය බෙදවච්ච සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න අපි විශේෂම කමිටු දෙකක් පත් කරා. මේ සම්බන්ධව ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු මාත්‍ය රංජිත් ප්‍රභාපති මහතුමා නියෝග කරලා තිබෙනවා ස්වාධීන පරීක්ෂණ පවත්වන්න. අපි විශ්වාස කරනවා කමිටු දෙකේ වාර්තාව අපි එලා සිටියේ සත්‍යයක් ඇතුළත මූලික වාර්තාවක් ලබා දීලා එදිරියේදී මෙවැනි දුලි බෙදව ටීම් අවම කිරීමට අවශ්‍ය පියවර තමයි අපි කමිටුවෙන් නිර්දේශ වශයෙන් බලාපොරොත්තු. කමිටුවේ ප්‍රදේශ මත අවශ්‍ය වුණත් අපි කාර්ය ලබා දෙනවා. කොහොමනත් සත්‍යයක් ඇතුළත මූලික වාර්තාව බලාපොරොත්තු වෙනවා.